ලංකාවේ වගවීම් පිළිබඳ මේ කෙරෙන පරීක්ෂණවලදී දෙමුහුම් උසාවියක් ඔක අපි තාම තැඩි ලෙස ප්‍රතික්ෂේප කරනවා ජනතා සේවක පක්ෂය. එහෙම උසාවි පිහිටවන කියලා කියන්නේ මේකට ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවය උල්ලංඝනය කිරීම පැහැදිලි ලෙසම. ශ්‍රී ලංකාවට අලුත්ම විදියකට ඇතුල් වීම තමයි ඔය මතකයි විසාබ මහත්මියම කිය තැනක එක්සත් ජාතීන් වෙනුවෙන් මේ රට ඇතුලේ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් විවෘත කරන්න. ඊට වඩා දෙවෙනි නෑ මේක. මේක හරි පැහැදිලිව ඉතාම සූක්ෂම ලෙස ශ්‍රී ලංකාවේ ස්වෛරී භාවය උල්ලංඝනය කිරීමේ මාවතක් ගන්න තියෙන්නේ